බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිත්තාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය ශ්‍රද්ධාවෙන් යුක්තව සම්පාදනය කර ගන්නට හේතුන මල් පහන් සුවඳුන් එවැගේම විශේෂ ගිලන් පස පූජාව තුන්ලෝකාගමමෙහි ශාන්තිනායක ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ බුදු ගුණයට පූජා වේවා පූජා කරමි කියන උතුම් සිතුවිල්ල තමන්ගේ හදවත් තුළ ධාරණය කරගෙන ගෞරවනීය මහා සංඝරත්නය සමගට ගාථාවන් කියමින් සම්බුද්ධ පූජාවන් සිදු කරමු. සාදු සාදු සාදු නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් Sammā Sambuddhassa Thank you.

එවගේම අමින්ද මහත්මා සුදක්ෂිනානන් මහත්මිය දිහේන් පුතණුවන් ප්‍රධාන සත්පුරුෂ කාරුණික ගුණවත් පිණුතුනේ ඉතා වටින පින්කමක් සිද්ධ කරන්නට සූදානම් වෙන අවස්ථාව මොහොත මේ පින්කමේ ආරම්භයේ මේ වෙලාව නෙමෙයි මීට මාස කිහිපයකට පෙර නිලවසයෙන් පින්කම ආරම්භ කරන ඒකත් ප්‍රථමයි මේ පින්කම සිද්ධ කරන්නට හිතපු වෙලාව තමයි මේ පින්කමේ ආරම්භය පස්චිත් බෞද්ධ විහාරස්ථානයේ 2024 වර්ෂයේ කටින මහා පින්කමේ ප්‍රධානත්වයේ දායකත්වයේගෙන කටයුතු කරන පවුල් තමයි මේ පිටතුන්න පිසිතර මහත්මයා අමින්න මහත්මයා ඇතුළු මේ පිටත. ඉතින් ඒ පින්කමට සමගාමීව ඔබේ නිවසේ කටින පින්කමට පෙර ආතුව ආශිර්වාද සිදු කිරීමේ පින්කමක් සම්බුද්ධ පූජා පින්කමක් එමගින් ධර්මානුශාසනා පිරි ධර්ම දේශනා පින්කමක් ලෙසින් අද දවසේදී මේ පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ පින්කමේ ආරම්භ නිතියට කල්පනා කළොත් ප්‍රධාන වශයෙන් මේ වෙලාවේදී තරමක අසනීප තත්ත්වයෙන් සිටිය සුවබෙමින් ඉන්න රේණුකා දියණියට උතුම් රත්නත්‍රි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පිරිත් ධර්ම දේශනාවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන්නට මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා. සෝමලේ ප්‍රතිකාර ගනිමින් සිටින වෙලාවේදී මහා සංඝරත්නය වැඩම කරන පිරිත් ධර්ම දේශනාවන් සිද්ධ කරන ආශිර්වාද කළා. යද දවසේ තාමස විශේෂයි මහා සංඝරත්නය කිහිප නමක්ම නිවසට වැඩම කරගෙන මේ ආශිර්වාද සිදු කරනා රේණුකා දුවට විශේෂයෙන් ආශිර්වාද කරනවා. ඇතිවලා තිබෙන රෝග පීඩා පහව ගිහිල්ලා කායිකව මානසිකව නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා සනසේවා කියන උදාර්ථ ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද සිදු කරනවා මේ මොහොතේ. ඒ ආශිර්වාද ලැබේවා කියන කල්පනාවන් හිතට ගන්න. ඒ වගේම මේ සිතර මහත්මයා, ඒ වගේම රෝෂණෝනා සමන්ත දියණිය ප්‍රධාන කරගත් පොළේ හැමෝටම නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ සනසීම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද සිදු කරනවා. ඒ වගේමයි ඔබගේ නමින් මිය පරලොවට යන ආදරණීය පියාණන් වහන්සේ ජයසිංහ මහත්මයාට මේ අනුමෝදන් කරනවා. සජීවත් වෙන ආදරණීය මෑණියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නිතොත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ වගේම පින්කමට සම්බන්ධ වෙන කල්‍යාණ මිත්‍රයන් හැටියට මේ වසරේ කටින පින්කමේ දායකත්වයෙන් දරනු ලබන මේ අමින්ද මහත්මයා සුදක්ෂිනානන් මහත්මිය දිහේ සිට පුතණුවන් තුමේ පවුලෙන් හැමෝටම ආශිර්වාද සුබපතමින් මේ වෙලාවේදී මේ පින්කම සිදු කරන්නට යෙදෙනවා. ඉතින් කල්පනා කරගනිමු පින්කම පිළිබඳව හිතුවත් ගොඩාක් දේවල් හිතන්න තියෙන ඔබ කටින පින්කමට පූර්වයෙන් විහාරස්ථානයේ එකතුව මේ කාලමානයේ පුරාම ගොඩාක් පින්කම් සිද්ධ කළා. විහාරස්ථානයේ පිටසකර කිරීම, ඒ වගේම අලුත් පැටියා කිරීම, ඒ වගේම විහාරස්ථානට අවශ්‍ය කරන ස්වාමීන් වහන්සේට අවශ්‍ය කරන ඒ කරුණ කාරණා ස්‍යාපලමින් ඒ සියලු කාරණා ඉෂ්ට සිද්ධ කරමින් පුදුම කැප කිරීමකින් කටයුතු කරනවා. ඉතින් ඒ සියල්ල සලකගෙන කටින මහා පින්කමෙන් මේ පින්කම නිමා කිරීම අරමුණේ ඒත් ප්‍රාන්තු අපි මේ පින්කම් සිදු කොට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකයි පින්කමේ ආරම්භන ඒ ආරම්භන පෙරදරි කරගෙන ආශිර්වාද සිදු කරමින් මහා සංඝරත්නය කටයුතු කරනවා. විශේෂයෙන් මේ වෙලාවේදී අපි කාලේ තනකුරේ වනුශාසනාවන් සිදු කරන හැටියට විශේෂයෙන් වැඩමවන්න තියෙන අපේ ගෞරවනීය පණ්ඩිත හඳුන් මහන්සියට අපි ආරාධනා කරනවා. මහන්සේ ඒ අනුශාසනා සිද්ධ කරමින් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිද්ධ කරාවේ මේ ආරාධනාව අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩ මවන්නට යෙදෙන ගෞරවණීය අපේ ස්කොඩෙන් ධම්මගරු පණ්ඩිත හඳුන් වහන්සේට හැමදාම සාධනාදයක් පවත්වමින් මේ දේශනාවන් ශ්‍රවණය කරමු. ගෞරවනීය මහා සංඝරත්නය අතරයි සැනහවත් කසාද පිනතුනේ සිසිල මහත්මා, නොනා මහත්මිය, දේනිය ඇතුළු මේ රැක්ෂක හැම දෙනාම අද දින මේ නිවසේ ඉතාම වටිනා අනුස්මරණීය පින්කමක් සිදු කරන අවස්ථාව. විහාරස්ථානයේ සිදු කරන කඨින පින්කමට සමගාමීව සිදු කරන පින්කමක් විදියටයි ඔබේ ජීවිතයට ආශිර්වාද පිණිස මේ වගේ පින්කමක් අද දින සිදු කරන්නේ. අපට මේ පින්කම් සිදු කරන් ලැබෙන්නේ බුද්ධ ශාසනයක් ලැබෙච්ච අවස්ථාවක, බුදුරජාණන් වහන්සේගේ ගුණ අහන ලැබෙන කාලයක, උන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කරන්ට ලැබෙන, ඒ ධර්මය සරණ ගියපු ශ්‍රාවක සංඝරත්නයේ ලෝකේ වැඩ සිටින කාලයක තමයි අපට මෙවැනි පින්කම් සිදු කරන් ලැබෙන්නේ. ඒ නිසා අප නිතරම අප ලෝකේ ලබාගත්තු වටිනාම දේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන ගැන අප නිතරම හිතන්නට ඕන. අන්නේ තෙරුවන ගැන හිතන මොහොතක් පාසාම අපේ හිතේ සතුට ප්‍රසාදය දිනු වෙනවා. ඒත් එක්ක අප තව තවත් දහමට නැඹුරු වෙනවා. අපේ හිත පිරිසිදු වෙනවා. ජීවිතයේ සතුට සැනසීම දිනු වෙනවා. මේ ජීවිත කාලයේ සතුට සැනසීම දිනු වෙන විතරක් නෙවෙයි අපේ මරණය පස්සේ ජීවිතයක් සුගතිගාමි වෙන්නට අපට පැහැදිලිවම කටයුතු සිදු කරගන්න පුළුවන් ජීවිතයක් තමයි ඔබ අපේ හැමදෙනාටම ලැබිලා තියෙන්නේ. බුදුදහමේ හැටියට කෙනෙකුගේ ජීවිතේ ප්‍රධානතම දෙයක් තමයි සතුට කියන දේ. සන්තුෂ්ටි පරමං ධනං කියලා කියනවා. සන්තෝෂය සතුට තමයි කෙනෙකුට ජීවිතේ ලබන්න පුළුවන් වටිනාම ධනය. අන්නේ සතුට ලැබීම ඉලක්ක කරගෙන තමයි බුදුදහමෙන් දේශනා කරපු සියලුම දහම් කාරණා අපට දේශනා කරන්නේ. අන්නේ සතුට තීරණය කරන්නේ අපි කොයිතරම් හිත පිරිසිදුව ඉනවාද කියන කාරණේ මත. හිතේ මෛත්‍රිය, ඒ වගේම පරිත්‍යාග සීලය, සතිය, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ කුසල විතරක කොයිතරම් දුරට අපේ හිත තුළ තියෙනවාද කියන කාරණේ මතයි සතුට තීරණය වන්නේ. අනේ සතුට තීරණය කරන ප්‍රධානතම කාරණයක් තමයි අපි දවසට කොච්චර වාරයක් අපට බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් වෙනවද? උන්වහන්සේ දේශනා කරපු ධර්මය අපට දවසට කොච්චර වාරයක් සිහිපත් වෙනවද? උන්වහන්සේ සරණ ගිය ඒ පෙරසඟලන් ආදී නෙක්ලේසී මහරහතන් වහන්සේලා අපට දවසට කොච්චර වාරයක් සිහිපත් වෙනවද? මෙන්න මේ අපේ ජීවිතයේ සතුට ලැබෙන ප්‍රධානතම කාරණය. මෙන්න මේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ තෙරුවන් සරණ ගිය ගමන්ම අපට ඊට පස්ව ලැබෙන කාරණය තමයි අප රකින පංචශීලය කියන කාරණය. අපි ඒ නිසා තමයි පංචශීලය සමාදන් වෙනකොට නමස්කාරයෙන් ආරම්භ වෙලා බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් සරණ ගියාට පස්සේ ඊළඟට අපි පානාතිපාතා වේරමණී, අදිනාදාන වේරමණී ආදී වශයෙන් මෙන්න මේ පංචශීලය අප සමාදන් වෙනවා. අනේ පංචශීලයේ පිළිපදින අපේ ජීවිතයේ කොයිතරම් වටින කාරණයක්ද කියන එක අපි නිතර සිහිපත් කරන්න ඕන. අපිට මේක ඉතාම සරල දෙයක් හැටියට පේන්නේ නේද? නමුත් පිළිපදින පංචශීල ගැන හිතනකොට ඒ පංචශීලයේ නැති අපි බුදුරජාණන් වහන්සේට මුළු ජීවිතේම පූජා කරනවා. අපි මේ පංචශීලයේ මදනගෙන හිටියනම් පංචශීල එකක් හරි අපේ අතින් කඩුණා නම් අපේ ජීවිතය අද කොහෙද කියලා හිතා ගන්නවත් බැහැ. ඔබ දන්නවා කියලා ගෙවල් වල ප්‍රසන්න වෙලා ඉන්නේ මේ පංචශීල කඩවෙච්චයි. ඒ නිසා හිර ගෙදරින් බේරිලා අපි මේ නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන්නේ, ගෙදර අපේ ජීවිතයක් සතුටෙන් ගත කරන්නේ අපි පංචශීලය රකින නිසා. මේ පංචශීලයේ දිනතුන් අපි නැවත නැවතත් හිතන්නට ඕන. ඒක අපේ ජීවිතයට මහා පොණි නිදහනයක්. සූත්‍රයන් දැක්කන අනුත්තර නිකායේ අටක නිපාතේ මහා තින් කුඹුරු නැත්තම් තින් ගංගා තින් උල්පතට ගැන. ඒකට කියනවා පුඤ්ඤාභි සඳ කියලා. අභි සඳ කියන්නේ නදියට, ගංගාවට, දියපාරට කියන එක. අපේ ජීවිතේ නිරතුරුව තින් ගලා යන පුණ්‍ය ගංගා අටක් තියෙනවා. අන්නේ පුණ්‍ය ගංගා අට මොනවද? ඒ තමයි බුදු සරණ යාම, දහම් සරණ යාම, සංඝ සරණ යාම. මේ තුනත් මේ පංචශීලයේ කියන කාරණාව පහ ආරක්ෂා කිරීම. මෙන්න මේ කරුණාට තමයි අපේ ජීවිතයේ දිනකතාම අපේ ජීවිතයට අපේ නිවසට පින් ගලා එන මහා පුණ්‍ය ගංගාවට. මේ කාරණාට දිනකට අපි හිතනවා නම් ඒ හිතන මොහොතක් පාසම අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. අපි ධර්මයට එන්න එන්නම ළඟා වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතයේ කොයි මොහොතක මිය ගියත් අපේ ජීවිතේ ගැන බයක් ඇති වෙන්නේ නැහැ. අපි ඉපදෙන්නේ මේකට වඩා ඉහළ ස්ථානයක. මෙන්න මේක තමයි අපිට පිනතුන් ජීවිතයේ තියෙන ලොකුම සුරක්ෂිත භාවය. මෙන්න මේ පංචචීතන කෙනත් එක්කම අපි ඊළඟ පියවර දෙකට යනවා සමාධි ප්‍රඥා කියන කාරණා දෙකට. කෙටියෙන් කියනවා නම් මෛත්‍රී භාවනාවත් ආනාපානසති භාවනාවත් කියන කාරණා දෙක. මෛත්‍රී සහ සතිපට්ඨාන. loving kindness and mindfulness කියන කාරණා දෙක. එතකොට මෙන්න මේ කාරණා සියල්ලම යන්නේ බුදු දහම සංගයෙන් පෙරවල් සරණ යන්නේ පංචශීල ආරක්ෂා කරන්නේ සමදේ දර්ශනාව දන්නේ මේ සියලුම දේවල් යන ගමනේදී අපට මූලික ශක්තියක් වෙන්නේ ස්වාමීන් වහන්සේලා. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සය කියලා කියනවා ලෝකයාගේ උතුම්ම පින්කෙත කියලා. ඒ ස්වාමීන් වහන්සේලා ඇසුරෙන් බණ දහම් අහලා ගුණ දහම් දැනගෙන ඒ ගත කරන ජීවිතය නිසා තමයි අපට මේ සියලුම ආධ්‍යාත්මික ගුණ වදා ලැබෙන්නේ. බලන්න පිළිතුර අපේ ජීවිතය අපි කවදාකවත් හාමුදුරු කෙනෙක් දැකලා නොතිබනා. කවදාවත් අපි හාමුදුරු කෙනෙක්ගේ බණ අහලා නොතිබනා. අපේ ජීවිතේ කොහොම වෙන්න තිබද? අපිට හිතාගන්නත් බැහැ. එතකොට මේ හාමුදුරු කෙනෙක් කියලා කියන්නේ පොඩි හාමුදුරු කෙනෙක් වුණත් ලොකු හාමුදුරු කෙනෙක් වුණත් අපේ ජීවිතේ නුවාක් වටිනවා කියන තැන. හාමුදුරු කෙනෙක් කියලා කියන්නේ පැවිදි වෙච්ච දවස ඉඳලාම මුළු ජීවිතේම මේ ශාසනයට කැප කරපු කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් දවසට ගත කරන ජීවිතය පිළිබඳව අපිට හිතන්නවත් බැහැ. කිසිදු ලාභ අපේක්ෂාවක් නැතුව උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්ද යන මොහොත දක්වාම කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව වැඩ කරන කෙනෙක් අපිට ලෝකේ හම්බ වෙනවද? ඒක පිළිතුරේ දවසක් ඔබ පන්සල ඉඳලා බලනවා. උදේට ඇවිල්ලා හාරනා වෙනකම් මේ හාමුදුරුවෝ කන්නේ වැඩ ටික ඔබ බලන්නේ ඔබට තේරෙයි මේ හාමුදුරු කෙනෙක් කොච්චර නම් වැඩ කරනවද කියන මහන්සි මොකද කියලා. ඉතින් අතීතයේ පටන්ම මේ වැඩ සිටියේ සරුවත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ ආදී ඒ ස්වාමීන් වහන්සේලා ඒ කැපවීම කළ නිසා තමයි පිළිතුරේ අද අපිට මේ ධර්මයක් තියෙන්නේ. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේලා ආදරයෙන් රැක බලා ගන්නට ඕන. උන්වහන්සේට අවශ්‍ය කරන දේ අපට හැකි පමණින් උන්වහන්සේට සපයන්නට ඕන. අනේ දේ සිද්ධ කර පමණටයි පිළිතුරේ අපට මේ ධර්මයෙන් උපරිම වරප්‍රසාද ලැබෙන්නේ. ඒකේ ඉහළම රිසාජික තමයි අපේ ජීවිතයෙන් නැන්නම සතුට වැඩි වෙනවා. ඒ සතුට කොච්චර වැඩි වෙනද කිව්වොත් පිළිතුරේ ගතවන දිනයක් පාසාම අපට කොච්චර ජීවිතයේ ණය දු කරදර ආවත් අපේ ජීවිතයේ මේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙන්නට ඕන. ඒ සතුට වැඩි වෙලා කොච්චර වැඩි වෙනවා කිව්වොත් පිනතුනේ අපි ජීවිතේ වඩාම සතුටෙන් ඉන්න ජීවිතය වටපත් වෙන්නේ අපි ජීවිතේ අන්තිමටම ජීවත් වෙන දවස. ඒ කාද්ද? ඒ අපි මැරෙන දවස. අපි මැරෙන දවස තමයි ජීවිතේ සතුටෙන්ම ගත කරන ජීවිතය වෙන්නට ඕන. එදාට අපි දුක් වෙනවා නම් තේන්න තේ ඇත්තටම අපි ජීවිතයෙන් ධර්මයේ ප්‍රයෝජන අරගෙන නැහැ. අපි නියම දවස් අපේ ගෙදර මලගයක් නේ අපේ ගෙදර මගුල් ගයක් වෙනවා. ඇයි? අපේ මේ ගත කරන ජීවිතයෙන් ඉහළ තැනකටපත් වෙන අපට ප්‍රොමෝෂන් එක අපට ඉහළ උසස් වීම ලැබෙන දවස. මේ පරණ ශරීරයක් හරිනකොටම ඊට වඩා ඉහළ මානසිකත්වයක් පහසුකම් ටිකක් තියෙන බලයක අපි ඉපදෙන දවසේද? අන්න ඒක ලැබෙන්නේ අපි මේ සම්බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඕන. අපේ හිත පිරිසිදු වෙනදී අපි දිනෙන් දින කරන්නට ඕන. ඔකේ වෙනබල් members of the මහා සංඝ friends in the dharma devotees you are doing a very special meritorious act associating with the මහා සංඝ. You hope to offer the cardinal robe to the Mahasangha end of this rain retreat. Before that, you have been doing a lot of meritorious activities in your life. As Buddhists, we have received very special three things, the triple gem. The Buddha, Dhamma and Sangha. Buddha means the Buddha's enlightenment. Then we say that I go to the Buddha for a refuge. Buddha Saranagacchami, it means we trust in Buddha's message, Buddha's enlightenment. That is why we say Buddha Saranagacchami. And again we say Dhamma Saranagacchami. Dhamma Saranam means, Dhamma means the teachings of the Buddha. Buddha explained the path, how we achieve the real happiness, spiritual happiness. Our happiness depends on purification of our mind. That is why the Supreme Buddha says, his message in short is that, Satitta Pariyodhana, purifying one's mind. Buddha explained the path, how we purify our mind. Here we should understand the negative thoughts that disturb our peace of mind. There are three unwholesome mental states that disturb our peace of mind. They are craving, anger, and delusion. In Buddha's message, the Supreme Buddha explained the path how we develop our happiness and how we overcome these negative thoughts from our mind. For that Buddha explained the path is very clear, Sila, Samadhi, Panya. Sila means practicing practices, discipline in our speech and behavior. When we do something, when we speak something, we think again and again whether it is correct. Sila is very important, moral conduct, virtue, discipline in our speech and behavior. As Buddhists, especially we practice practices, abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs. If a person can practice these five things, actually we have the real protection. That is why the Buddha says, Dhammo Hare Rakkati Dhammachari. He who practices Dhamma is protected by the Dhamma. You know, when we practice five things, we have no problems, we have no fear. We give the fearlessness to the world whenever we follow these five precepts explained by the Supreme Buddha. You know, this is the real protection that we have. If a person can practice these five things, that person is honored in the society. As parents, as children, as siblings, if you practice these five qualities at home, you are honored, you are respected. When you practice these qualities in your workplace, you are honored by your colleagues at your workplace. When we associate with other people in the society, if we can practice these five places, actually we are respected by the people who are in the society. That is why the world ways encourage us to practice five places. That is a protection in our life. And also the next quality, sila or concentration, especially practicing five places. Not only five places, but here we practice loving kindness meditation, metta bhavana. You know, metta bhavana is highly appreciated in Buddhism. Buddha says, he who wishes to attain the peace of mind should practice loving kindness meditation. Yantam santam padam abhisamecca sabbe satta bhava sukhidatta. He who wishes to attain the peace of mind should practice loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. Why did the Buddha explain the importance of practicing metta bhavana? We mostly suffer because of anger. If you are angry, even though we are well educated, although we are very rich, everything that we earn is useless. That is why on the path of liberation, we practice loving kindness meditation, metta bhavana, in order to overcome anger. Anger is one of the enemies that disturb our peace of mind. As a result of this practice, Buddha says, Susupam mata jivama virinesu averino, virinesu manusyesu viharam averino. lets you happily without anger among the people those who are angry. This is high skill. This is Buddhist grade point average, GPA. You should be proud of that. No one can make me angry. That is your success. If someone can make you angry very easily, even though your school GPA is very high, you are not successful. Therefore, you should be proud of that. No one can make me angry. That is your success. For that, would explain the path that practice in loving kindness meditation. We always contemplate on that. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. As the result of practicing loving kindness meditation, when we see a person, we think that person like my only son or daughter, like my brother or sister. If we have this highest attitude, actually we have no problems in this society. It saves our spiritual happiness, our mental health. Buddha says, Susupangata jivama aturesu anatura, aturesu manusyesu viharama anatura. Let's live happily without mental illnesses among the people, those who are mentally ill. Anger is a ill will. Anger is a sickness. Anger is a disease. Therefore, we should overcome anger. Buddhism always pointed out the way how we overcome anger or ill will. Finally, the highest quality that we can practice is that mindfulness, being aware of our mind. We always contemplate on our mind. What happens to our mind at this moment? You know, the ordinary people always look at the outside world. When they see something, when they smell something, they immediately look at outside world. What happens to the outside world? But we, the Buddha's disciples, Buddha's followers, we look at inside. When we see something, when we hear something, when we taste something, when we smell something, we look at inside. What happens to my mind at this moment? Whether my mind is angry or not angry. Whether my mind is lustful or not lustful. Whether my mind is ignorant or not ignorant. This is the way how we practice mindfulness. Keeping our attention in the present moment, we are aware of our body and mind. As the result of this practice, we purify our mind from negative thoughts. We always keep our mind pure and calm. As the result of this practice, we have no fear, no doubt, no suffering, since we are aware of our mind. You know, mindfulness in Buddhism is the best friend. If we trust in the Buddha's message, we should trust in that mindfulness is my best friend. Satya magi hondama mitura. Mindfulness is the best friend. Whenever we are mindful, nobody or nothing can disturb our peace of mind. You know, no one can make you angry. No one can bring suffering to you without your permission. No one can disturb your peace of mind without your permission. What is the permission that you give to others for disturbing your mind? Unmindfulness. Whenever you are unmindful and unwise, outside people can make you angry, make you lustful, make you ignorant. When we are mindful, nobody or nothing can disturb our peace of mind. On this path, we understand the qualities that we practice. The very first step is that going to the Triple Gem for refuge, Buddha, Dhamma, Sangha, or Saddha. Next, practicing five precepts. Next step is that practicing loving kindness meditation. Finally, mindfulness. Saddha, සීල, මෙත්තා, සති. Confidence, so saddha in the Buddha's message, practicing five phases, loving kindness meditation, and finally mindfulness. Okay, dear friends in the Dhamma, we really appreciate your great dedication and generosity to the Buddha Sasana by the power of these spiritual energies that you accrue through all these programs. May all your spiritual and educational goals meet with success. Finally, may all of us attain the supreme bliss of liberation. With that intention, let's say, Sadhu, Sadhu, Sadhu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Sutinkhito, Subhasita Jaya Vacha, Etan Mangala Muntamangma, තාපිතෝ උපජ්ජානං කුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුන්ත මන්දානං ච ධම්මචරියාච ඥාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුන්ත මං ආරති විරති පාපා මජ්ජපානාච ධම්මෝ අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුන්ත මං ආරවෝ ච නිවාතෝ ච සන්තුට්ඨේ ච ගතං යතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුන්ත මං කන්තේ ච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායේතං මංගල මුන්ත මං තපෝ ච බ්‍රහ්මචරියං ච ආර්ය සංචාන දස්සනං නිර්වාණ සංචේකිරියා ච ඒතං මංගල මුන්ත මං පුද්ධස්ස ලෝක ධම්මේ හේතුත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්ත මං ඒතාදිසානි කම්ත්වාන සම්බද්ධමපරාජිතා සම්බද්ධ සොන්තිං ගච්ඡන්ති තන්තේ සම්මංගල මුත්ත මන්දේන සංජ වන්දේන හෝතු තේ ජය මංගලං ඒතේන සංජ වන්දේන හෝතු තේ ජය මංගලං ඒතේන සංජ වන්දේන හෝතු තේ ජය මංගලං යානිත භූතානි සමාගතානි බොම්මානි වායානිව අන්තලික්ඛේ සම්මේව භූතා සුමනාබන්තු අතෝපි සංකංච සොනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්මේ මෙත්තං කරෝත මානසියාපජාය දිවාචරන්තෝ ච හරන්තියේ බලින් තස්මාහි නේරක්කත අප්පමත්තා යං කිංචි වින්දං ඉදවා උරං වා සංගේ සුවායං රතනං පනීතං නනෝ සමන්නස්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදංජගා සංඛ්‍යමුනේ ධම්මේන සමස්සිකින්චේ ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යං බුද්ධ සෙට්ටෝ පරිවන්නයේ සුචින් සමාධිමානං පරිකඤ්ඤමාවෝ සමාධිනාතේන සමෝන විජ්ජති ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යේ පුග්ගලා අට්ඨ සතම්පසන්තා චන්තාරියේ තානි යුගානි හොන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ධම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ සුප්පයුත්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනං මේ තේ පත්තිපන්තා අමතං විකයිහ ලද්දා මුදා නිබ්බුතින් පුඤ්ඤමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පඩවින් සිතෝ සියා චතුම්භිවාතේ වියසම්පකම්පයෝ තතෝපමන්තං පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංජානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිනානි කිංචාපි තේ හොන්ති බුසංකමන්තාන දේවවන්නට මන්නාදි යන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං හේතේන සච්චේන සුවාත්තියෝතු සාවස්ස දස්සන සම්පදාය සයස්සු ධම්මා ජහිතා භවන්ති සංඛාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි යදන්ති කිංචේ චතෝහ පායේ හිත විම්පමුන්තෝ චචාදිකානාමි අබංගෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං නේතේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසා වා අබංගෝ සෝතංස පටිච්ඡාදාය අබම්බතා දිට්ඨ පදස්ස වොත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං හේතේන සච්චේන සුවන්ති හෝතු වනම් පෙගුම්මේ යතා පුස්සිතග්ගේ ගිම්මාන මාසේ පඨමස්මින් ගෙම්මේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම් පිබුන්දේ රතනං පනීතං නේතේන සත්තේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම් පිබුන්දේ රතනං පනීතං නේතේන සුවාත්තේ හෝතු කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත චින්තායතිකේ භවස්මින් තේ කීන බීජාවිරුල්ලිච්ඡන්තා නිබ්බන්ති ධීරා යථායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං නේතේන සච්චේන සුවන්ති හෝතු යානීද බෝතානි සමාගතානි බොම්මානි වායානි වාන්තරික්කේ තථාගතං දේව මනුස්ස කෝජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානීද බෝතානි සමාගතානි බොම්මානි වායානි වාන්තරික්කේ තථාගතං දේව මනුස්ස කෝජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වාන්තරික්කේ තථාගතං දේව මනුස්ස කෝජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු ඒතේන සච්ච වාචේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්ච වාචේන සම්බ භයෝ විනස්සතු ඒතේන සච්ච වාචේන සම්බ රෝගෝ විනස්සතු මරණීය මත් කුසලේන යන්තං සන්තං පදං අභිසමෙන්ච සංකෝ වුජෝජ සෝජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්ස කෝච සුභරෝච අප්‍රකින්චෝච සල්ලහුක වුන්ති සන්තේන්ද්‍රියෝච නිපකෝච අප්‍රගම්බෝ කුලේ සුවනනු කින්දෝ නච කුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදේයං සුඛිනෝ වාකේ මිනෝ හන්තු සම්මේ සන්තා භවන්තු සුඛිතං ඒකේති පාන භූතන්ති තථා වාතාව අනවසේ සාදී ගාවායේ මහන්තා වා මජ්ජිමා රස්ස කානුක තෝලා විත්තාවායේව අද්දිච්ඡායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සම්වේ සත්තා භවන්තු සුඛිතං තාන පෙරෝ පරං යන්නේ කොම්බේත නාති මඤ්ඤේත කච්ච චිනං කංසේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතායතානි අංකොත්තං ආයුසායේක පුත්ත මනුරාකේ එවම්පි සම්බෝතේ සෝමාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං බුද්ධං අදෝ ච තිරියං ච අසම්බාධං අවේරං අස පන්තං තිට්ඨං චරං නිසින්නෝ යාවතස්ස විගතමින්දෝ ඒතං සතින් අදිට්ඨය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දිට්ඨින් ච අනුපගම්ම තීලවාදස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේ ධම්මහි ජාතු ගම්මසෙයං පුනරේති තේන සංජ වංජේන සොත්තිතේ හෝතු සම්බදායේ තේන සංජ වංජේන සෞතුතේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනාශතු සබ්බීයෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතු මාතේ බාත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සත්‍යක බෝතානං පාපග්ගහනි වාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සම්නුපන්ද වේනාක්කාත්තරක්ක භූතානං පාපග්ගහනි වාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සම්නුපන්ද වේනාක්කාත්තරක්ක භූතානං පාපග්ගහනි වාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සම්නුපන්ද වේනාක්කාත්තරක්ක බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශණ්ඨා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශණ්ඨා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා දේවෝ වස්සතු කාලේන සච්ච සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝ